ආල්කාන් සහෝදරයා පළාත් සභා මන්ත්‍රීවරුන් ඉල්ලා සිටීමට ලිපියක් බාර දුන්නා පළාත් සභාවට චන්ද්‍රක් කලින්. ඒක තමයි ඌට ජාතික දේශපාලන විශාල කාර්යභාරයක් ඉදිරිපත් කරගෙන ඉන්නකෝ තියෙනවා. ඒ නිසා අපි මේ චන්ද්‍රක් කලින් අතු తీරන ඇකේක ඒක නැතුව කිසියම් අරබුදයක් නිසා හරියට හෙක්ටර් අනුසාරයේ කියක් නෑ. නමුත් දැන් විවිධ ආයතන සම්බන්ධ විචාර කතන කරන පටන් ගන්න තියෙනවා. අපි කාටත් කියනවා කලබල වෙන්න එපා. මේ අපිට එහෙම කිසි ගැටලුවක් තමයි ප්‍රශ්නයක් නෙවෙයි.